මේ ආයවැයට ඇතුළත් වෙලා තියෙන එක විවේචනයක් තමයි කෙටි කාලීන ආදායම් මාර්ග මගින් දිගු කාලීන වියදම් පියවන්න සහදරන බව. මම පළමුවෙන්ම කියන්න ඕනේ මේ අතුරු අයවැයක් මේ අයවැය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරපු මේ අයවැය රාමුව ඇතුළේ තමයි මේ ආණ්ඩුවටත් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මේක පරිපූර්ණ අයවැයක් නෙවෙයි. ඒ ආදායම් වියදම් රාමුව ඇතුළේ ඉඳගෙන ජනතාවට සහන ලබා දීලා මේ දේශපාලන ප්‍රතිසංස්කරණය සියලු දෙනාගේ ශක්තියෙන් කරගන්න තියෙන අයවැයක්. ඒ නිසා මේ තුලින් ප්‍රතිහාරය පාන්න බෑ. එදිනෙදා ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය සහන ලබා දීමේ ක්‍රියාවලියක් තමයි අපි මේ අයවැය තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ කෙටි කාලීන ආදායම් උපක්‍රමවල සාර්ථක අසාර්ථකභාවය විමසලා බලලා ඒවා දිගු කාලීන ආදායම් බවට පරිවර්තනය කර ගැනීමට ඉදිරි කාලයේ පත්වෙන අඬුවකට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.